ශාස්ත්‍රාව අද ධර්ම ශාස්ත්‍රාව පවත්වන දේශකයන්න් වහන්සේ කෑගල්ල කුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම අධිපති ගෞරවනීය පූජ්‍ය මිලිකල දීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සදහැවුතුනි ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථම තිසරණ සහිත පංචශීල සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්ම සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං නාම භන්ති පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං තුරක්ඛිතං තත්වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං නාම භන්තේ සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මාචිකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනේ අත්තනේනවා අත්තනේනවා තස්මා සුඤ්ඤ ලෝකෝ තුච්ඡති මෙම නාලිකාව ඔස්සේ මෙම ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන්නා වූ දහම් ලැබි සදවර් පිනතනි මේ වන විටත් ඔබට අප විසින් වරින් වර කරනු ලබන ධර්මදේශනාවන් සලන් දෙන්නට ලැබී ඇතයි අප සිතනවා. ඒ වගේම මේ දේශනා තුළින් ඔබට ගැඹුරු දහම් පණිවිඩයක් ලබා දීම සඳහා අප විසින් උත්සාහ කරන බව දහමේ ගැඹුර සොයමින් ධර්මස්වණේ කරන පින්නතන්ට වැටහි ඇතයි අපි කල්පනා කරන ලබන. එබැවින්ම ධර්මදේශනාවලදී සරල කරුණු පැහැදිලි කිරීම ඔස්සේ යමින් ගැඹුරු කරුණු පැහැදිලි කිරීම වලට යා යුතුයි කියලා අප කල්පනා කරන ලබන. අප මේ සඳහා කළ පැහැදිලි කිරීම වල පවතිනවා පුද්ගලයෙක් වශයෙන් සංවර වී දාන සීල භාවනා ආදී කටයුතු වලදීම පුද්ගල සංවරය බවත් කෙලෙස් සහිතව කටයුතු කිරීමක් බවත් දසස්තක සම්මාදිච්චේ යුක්ත බවත් එය මෙලොව පරලොව වශයෙන් ලෞකික සැප විපාක ලබා දීමට විනා ඊටත් එහා යන ලෝකෝත්තර නම් වූ සැනසීම සඳහා යොදාගත නොහැකි බවත් හේතු වෙන්නට පුළුවනි පාදක වෙන්න පුළුවනි. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් ගත්තල ගම්බීරා ගම්බිරත්තා ලෝකෝත්තර ශුන්්‍යත ප්‍රතිසත්සංයුක්තා කියන අර්ථ වර්ගයක් සඳහන් වෙලා තියෙනවා. ගැඹුරුයි ගැඹුරු අර්ථ වලින් යුක්තයි ලෝකෝත්තර මඟ පෙන්වන සුළුයි ශුන්්‍යතා දර්ශනයෙන් යුක්තයි කියන කරුණ වර්ගයක් පැහැදිලි වී තිබෙන බව දේශනාවේ තිබෙන බව අප විසින් මේ බඳු කරුණු පැහැදිලි කොට කරන්ට උත්සාහ දරා තිබෙන බව ඔබට වැටහි ඇතැයි හිතෙනවා. එබැවින් අප අපේ අවධානය යොමු කළ යුත්තේ සෝගුරු බුද්ධානන්ද වහන්සේ වදාළා වූ මේ සීසත් ධර්මය මනවින් වටහාගෙන ජීවිතය තුළට ගලා ඉන්නා වූ මේ මහ දුක්ඛඳ වළක්වාගෙන දුකින් අත් මිදෙන ජීවිතයක් ගත කිරීම සඳහා අප විසින් කුමක් කළ යුතුදයි තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම සඳහා උන්වහන්සේගේ නිර්දේශය අනුවගත් කල එබඳු කරුණු වටහාගත් උත්තමයෙකුගේ ඇසුර කල්යාණ මිත්‍ර සේවනයේ බවත් එබඳු කරුණු මැනහින් වටහා ගැනීමම ධර්මස්සෝණේ බවත් මා හිතන්නේ ඔබට මෙතෙක් කවන් දුන දේශනාවලදී පැහැදිලි වී ඇතැයි හිතනවා. මෙතෙක් පැහැදිලි කළ ධර්මදේශනා ඉක්මවා යමින් අපි මේ මොහොතේ ඊට ගැඹුරු කරුණක් පිළිබඳව කතා කිරීම සඳහා තමයි සමතරිකායේ පවතිනා වූ මේ ශුන්‍ය ලෝක නම් වූ සූත්‍රය අද කරුණු පැහැදිලි කිරීමට ලක් කරනු ලබන්නේ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ ආස්ම ආනන්ද භගවන්තං ඒතදෝච බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දිවිහන් පැහැදිලි කරලා තිබින්නේ සූත්‍රයේ ආනන්ද ආයස්මතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාලා කියලා තමයි ඒකෙන් කියන්නේ. ඒ විචාල ප්‍රශ්නේ මෙහෙමයි පවතින්නේ. ශුන්‍යෝ ලෝකෝ තිබන්තේ උච්චති. ස්වාමීනි මේ ලෝකය ශුන්‍යයි කියලා කියනවා. කුමක් නිසා මේ ලෝකය ශුන්‍යවන්නේද කුමකින් ශුන්‍යවන්නේද? කිතාතනකෝ බන්තේ ශුන්‍ය ලෝකෝ තිඋච්චති යනුවෙන් තමයි ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් විචාරන්නේ. මෙයට කෙටි පිළිතුර සපයන බුදුරජාණන් වහන්සේ වදාළ බුදුවදන තමයි මා පෙරදී පැහැදිලි කළේ යස්මාචකෝ ආනන්ද ආනන්දේනි යම් විටක ශුන්‍යං අත්තනේනවා අත්තනේනවා මට සහ මට ඇති දේවල් වලින් ශුන්‍යයිද ඒකට තමයි ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ කියලා උන්වහන්සේ කෙටි පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. කුමක්ද මේ තමන්ට සහ තමන්ට අයත් දේවල් වලින් කියන එක මේ ධර්මදේශනාව තුළ අප විස්තර කරන්න වෙනවා. ඊටමත්ෙන් ලෝක යන්නට ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල සඳහන් වී තිබෙන ගැඹුරු අරුත අප විසින් සොයාගත යුතුයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී අප ජීවත් වෙන මිහිතලයට තමයි අපි ලෝකය කියලා කියන්නේ. එහෙත් ධර්ම විනයෙහි ලෝකය කියලා කියන්නේ ඊට වඩා වෙනස් එකක් බව බුදු පියාණන් වහන්සේ වදාළ ලෝක සූත්‍රය ආශ්‍රයෙන්ුත් අපට හොයාගන්න පුළුවන්. ලෝකංච භික්කවේ සමුදයංච අත්තගමංච දේශිතා. මහණෙනි මේ ලෝකේ හට ගැනීමත් ලෝකෙන් මිදීමත් දේශනා කරමි කියලා දේශනා කළා වූ තවත් සූත්‍රයක සඳහන් වෙනවා. ලෝකය කියන්නේ කොමඟද කියන එක පිළිබඳව ලෝක සූත්‍රයේ මේ මොහොතේ පැහැදිලි නොකළා වුණත් ලෝකය යන්න කොමඟදයි පැහැදිලි කිරීම සඳහා මේ පාඩය ගෙනහැර දැක්වීම අවශ්‍ය බැවිනුයි අපි ඒගත්තු. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මේ ලෝකෙ හටගන්න හැටි දේශනා කරනවා. ඇසට රූපය ගැටීම නිසා ඇස නිසා පහළ වෙන හඳුනා ගැනීම ඒවත් චක්කු විඥානය. විඥානයේ කිරිකේ තේරම විශේෂයෙන් දැන ගැනීම කියන එක. තින්නම් සංගති පස්සෝ. එතකොට ඇසත් ගෝචර රූපයක් මානසිකාර්යයක් කියන මේ කරුණ තුන එකට එකතු වීමට ස්පර්ශ කියලා කියනවා. මේක අනිකුත් සෑම ඉන්ද්‍රියක් සඳහාම මෙසේ වෙනස් වෙනවා. තින්නම් සංගත පස්සෝ හරි නමුත් ඒක චක්කුණං රූප සෝතනං සද්ද. සද්ද විඥාන. එහෙමයි. එතන 15. එතකොට උන්වහන්සේ පැහැදිලි කරලා අදාරණ ලබනවා පස්ස පච්ච අවේදනා. ස්පර්ශ වීම. පස්ස කියන එකේ තේරුම සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඔබ අවේ ඉන්න වෙලාවට ඔබට හිරෙලිය වැටෙනවා ඔබේ හැමත ධර්මයේ. හැමත හිරෙලිය නොඇති ඔබට උණුසුම රත් වීම දැනෙන්නේ නැහැ. ස්පර්ශ වීමෙන් පසුව දැනෙන එක තමයි අර උණුසුම දැනෙන වේදනාව කියලා කියන්නේ. ඒකද වේදනාව දැනෙන්න ස්පර්ශ වෙන්න අවශ්‍ය වෙනවා. ඒකයි ස්පර්ශ ප්‍රත්‍ය වෙනවා වේදනාව. අනු මේ ඇස නිසා පහළ වෙන වේදනාව ඊට පස්සේ වේදනාපච්ච අතන්නා වේදනාව තමයි එහෙ ඇලීමට නැත්තම් තණ්හා කිරීම සඳහා තත්ත්ව වෙන්නේ. සංහාපච්චා උපාදානං උපාදානපච්චා භවවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මෙන්න ලෝකේ හට ගැනීම. මාය විස්තර නොකරන්නේ පුඩා දැක්වීමක් පමණක් නිසා ඇසට රූපය හමුවේ මේදී රූපයෙන් මුලාවන්නේ. කනට ශබ්දය හමුවේදී ශබ්දයෙන් මුලාවන්නේ. නාසයට ගන්ධය හමුවේදී ගන්ධය නිසා මුලාවන්නේ. දිවට රස හමුවේදී දිව නිසා මුලාවන්නේ. කායට පහස හමුවේදී කය නිසා මුලාවන්නේ නම් සහ සිතට ආරම්මන හමුවේදී ඒ අරමුණ නිසා මුලාවන්නේ. ඒ මුලාව තුළ මේ තණ්හා උපාදාන භව නැමැති ක්‍රියාකලාපයේ ගමන් කොට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ උරුම කරලා දෙනවා කියන එක තමයි මේ ලෝකයේ පිළිබඳ කතාව. දුක්ඛපදිත ලෝකෝ කියලා සඳහන් කරලනවා. ඒ කියන ලෝකයේ පිහිටා තිබෙන දුක මත කියලා කියනවා. ඒ ලෝකයේ පිහිටා තිබෙන දුක මත කියන එකෙන් ප්‍රකාශ කරන්නේ මේ පෘථිවි තලයේ අවකාශයේ පිහිටලා තියෙනවා කියන අර්ථය හෝ ජලයේ මත පිහිටවක් කියන අර්ථයක් නෙවෙයි. අර අපි සඳහන් කළා වූ ලෝකය. පසපච්චා වේදනා වලින් පටන් ගන්නා වූ තණ්හා උපාදාන භව ක්‍රියාකලාපය තුල දුක පවතිනවායි කියන්නේ. ඒකයි සමුදයංච හට ගැනීම අත්ථගමංච නිදහස්සය. ඒක වෙනම සූත්‍ර දේශනාවක්. දැන් මෙන්න මේ බුදුන් වහන්සේ වදාරන මේ ලෝක පිළිබඳ ස්වභාවය. ලෝකය ශූන්‍යයි කියලා කියනවා. කුමක් නිසා ලෝකය ශූන්‍ය වන්නේ දැයි විමසන ආනන්දහාමුදුරන්ට බුදු පියාණන් වහන්සේ වදාරන ලෝකය මෙන්න මෙහෙම එකක්. මේ අපි ළඟ ඇසට කනට නාසයට හමු වෙන අරමුණු වලදී සිදුවෙන ක්‍රියාකාරීත්වය. දැන් මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රයේ අරාර්ථයට වඩා වෙනස් ආකාරයෙන් පැහැදිලි කරන ලබනා මේ සිද්ධිය චක්කුකෝ ආනන්ද සුඤ්ඤං අත්තනේනවා අත්තනේවා. ඒකෙන් පෙන්නන්නේ ආනන්දේ ඇස මට සහ මම සහ මමත්වයට අයිති වලින් ශූන්‍යයි. එවඟට රූප ඇස නිසා පහළ වෙන රූපය රූපයත් සුඤ්ඤං අත්තනේනවා අත්තනේවා. චක්කු සම්පස්සය ඒ කියන්නේ ඒ දෙක ස්පර්ශ වීම නිසා සිදුවෙන ස්පර්ශ වීම මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි. චක්කු සම්පස්ස පංචය ඒ ස්පර්ශයේ ප්‍රත්‍යවීමෙන් පහළ වෙන්නා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂාව යන වේදනාවක් ඇද්ද ඒ සියල්ලත් මම සහ මමට අයිති දේවල් වලින් ශූන්‍යයි කියන එක තමයි බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම වෙලා තිබෙන්නේ. නමුත් මා දන්නවා මෙසේ මේ ප්‍රකාශ කළ පමණින් කෙසේකටත් වැටහෙන්නේ නැහැ කියන එක. මේ බුදු පියාණන් වහන්සේ වදාරන යථාර්ථය උන්වහන්සේගේ හෝ රහතන් වහන්සේ කෙනෙකුගෙන් ගේ ඇසට රූපයක් හමුවන විට ඔය කියන ශූන්‍යතාවය සහ තව ආත්මයෙන් සහ ආත්මා දෘෂ්ටියෙන් ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂයක් සත්‍යයක්. නමුත් බුදුන් කියන පුද්ගලයා තුලෝක නෙමෙයි පවතින්නේ. එබැවින් අන්නේ පවතින වෙනස වරද තේරුම් අරගෙන නිවැරදි කර ගැනීම සඳහා තමයි අප මෙය වටහා ගත යුත්තේ. මේ වටහා ගැනීමේදී එන මේ කරුණ තේරුම් ගන්න වෙනවා. පස්සපච්ච අවේදනා. වේදනාපච්ච තණ්හා. පස්ස ඇස නිසා ඇසට හම් වෙන රූපය තමයි පිළිමද ස්පර්ශය. දැන් ඔබට වැටහෙනවා දෙතන එහෙමනම් රූපයයි වේදනාවට පාත්‍රවන්නේ කියන්නේ. ඇසේදී වේදනාවට පාත්‍රවන්නේ ඇසට හම් වෙන රූපයයි. ශ්‍රවණයේදී වේදනාවට පාත්‍ර වෙනු ලබන්නේ ශ්‍රවණට හමුන ගැසෙනා වූ ශබ්දයයි. ඒ ශබ්දය වෙනුවට අපි භාවිතා කරන්න හුරු වෙන ශබ්ද රූපයයි කියලා. නාසයේදී වේදනාවට පාත්‍ර වෙනු ලබන්නේ ගන්ධේ නැත්තම් ඔබ දන්නා ආකාරයෙන් ගඳ සෝතයි. එවිට ගන්ධ රූපයයි. දිවේදී මේ සඳහා පාත්‍ර වෙනු ලබන්නේ රසේ නැත්තම් රස රූපයයි. කයේ නියසහ කෙස් හැරෙන විට සජීවී ඕනෑම තැනකට ස්පර්ශ වෙන විට යමක් දැනුල ලබන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් ඒක පොච්චබ්ද රූපයයි. පස්දර වසාගෙන හෝ පස්දර දිවේදීම මනෝද්වාරික කල්පනාවක් එන විට ඒට ස්පර්ශ වෙනු ලබන්නේ මනෝමය රූපේ නැත්තම් ධම්ම රූපය. මෙසේ සයාකාර රූප මුල් කොටගෙන වේදනා සයක් හටගන්න. රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා. මේ වේදනාවන් කුමක්දයි හඳුනා ගැනීමට අපි කියනවා සංඥාව කියලා. ඒ හේතන හඳුනීම සංඥාවයි. ඒ සංඥාවන්ට අනුව එතන ඇතිවෙනා වූ ඇලීමක් ගැටීමක් මුලාවක් වේද? ඒකට කියනවා සංඛාර කියලා. මෙසේ රූප වේදනා සංඥා සංඛාර වලින් යම් ආකාර ක්‍රියාදාමයක් සිදු වුණේද? ඒ සිදුන සියල්ල ඒ ආකාරයෙන් හඳුනා ගැනීමට විඥානය කියනවා. දැන් මේකට කියන්නේ අපි පඤ්චස්කන්ධය කියලා. පඤ්චස්කන්ධය ගැන කතා කිරීමේදී බුදු පියාණන් වහන්සේගේ ආර්ය සත්‍ය දේශනාවේ පවතින්නේ පඤ්චස්කන්ධය මුල් කොටගෙන. දැන් මෙතන මතක තබා ගන්න ඇස පිළිබඳව කතා කිරීමේදී ඇස සම්බන්ධයෙන් ගත්කල ඇසට හසු වෙන රූපය තමයි මමත් මටත් මමත්වෙන් සහ මමත්වයට අයිතිදෙන් ශූන්‍යයි කියලා කියන්නේ. එවිට මේ සමාජයේ වැරදි මතයක් ප්‍රකාශ කරන අය සිටිනවා. මේ මෞකසින් බිහිවන විට මේ ශරීරයට නමක් තබා තිබුණ නැති බැවි ඒ ශරීරයේ මම කියලා කෙනෙක් නැහැ කියලා. මේවා නොගැඹුරු බණ නැත්තම් මේවා අසද්ධර්මය. මේ ශරීරය ගැන කතාවක් නෙමෙයි මෙතන පවතින්නේ. රූපය ඇසට හම් වෙන්නා වූ රූපය. ඒ රූපයයි මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි කියලා කියන්නේ. එතකොට රූපය කියන්නේ ශරීරය වෙලා නැහැ නේද? රූපය කියන්නේ රූප රූපේ නැත්තම් රූපස්තම්භය. මේ ලෝකෙට නැත්තම් මේ ආයත වෙලා තියෙන පැටලීම තමයි අභිධර්ම විග්‍රහයේදී ශරීරය පිළිබඳ විග්‍රහ කරන ලබනවා අටවිසි රූපයක් කියලා. පඨවි ආපෝ තේජෝ ආයු හතර මහා භූතත් ඒ නිසා ශරීරය තුළ උපදින්නා වූ රූප උපාදාය රූපත් වශයෙන් අටවිසි රූපේ විග්‍රහ කිරීමේදී ශරීරය රූප වශයෙන් ගන්න ලබනවා. නමුත් රූපස්කන්ධය විග්‍රහ කිරීමේදී ශරීරය රූප වශයෙන් යොදා ගැනීම තමයි මෙතන තියෙන ලොකුම මුලාව සහ හැමෝටම දහම් රස විඳින්න තියෙන බාධා. එදෙන් මෙතන පැහැදිලි කරලා තිබෙනවානේ මේ ඇසට හම් වෙන රූපය නිසා රූපයයි මම සහ මට ආයතන වලින් යුක්තවන්නේ සහ ශූන්‍යවන්නේ කියන්නේ. ඒක ඒ සම්බන්ධයෙන් විස්තර කිරීමේදී සවන සම්බන්ධෙනුත් එහෙම පවතිනවා. සෝතං ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනේවා. සබ්ද සබ්දාකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනේවා. ඊළඟට සෝත සම්පස්සය. ඒ කියන්නේ ස්පර්ශ වීම කනට සබ්දේ. ඒ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනාව ශූන්‍යයි මට සහ මමත ඇති දේවල් වලින්. දැන් මෙන්න මෙතන මේසේ ගත්තම පැහැදිලි වෙන කරුණක් තමයි ඇස කන නාසය දිව කය කියනා වූ ඉන්ද්‍රයන් හයට හමුවන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්නා වූ මේ සයාකාර අරමුණු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව බුදුරජාණන් වහන්සේ කරගත්තා වූ ප්‍රත්‍යක්ෂයට අනුව ඒ ඒ තැන්වලදී මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍යයි. නමුත් පුතග්ජන සමාජයේදී ඔය හැම තැනකදීම මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. අන්න යුක්ත බව ශූන්‍යතාව අතර වෙනසක් පවතිනවා. ඒක තේරුම් ගන්න. දැන් අප තේරුම් ගන්නට ඕනේ මේ යුක්ත වීම කොහොමද සිදු වෙන්නේ කියන එක පිළිබඳව. යුක්ත වීම කියන එක තේරුම් ගැනීමේදී සත්වයාට ජීවිතේ හටගන්නා වූ කම්කටොළු වලට හේතුව ඒ මමත්වෙන් යුක්ත වීම බව තේරුම් ගන්න පුළුවන්කම. මමත්වෙන් යුක්ත වීම බව තේරුම් ගන්න පුළුවන් වුණොත් ඊළඟට පුළුවන්කමක් තිබෙනවා පිළිගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පාදක කොටගෙන මමත්වෙන් ශූන්‍යතරට පත් කරගන්න. එහෙනම් කර්ම නැරෙන්න අවබෝධ කර ගැනීමට තමයි ධර්මයන් අවශ්‍ය වෙන්නේ. ඒ තමයි සදාන් කරනවා ගම්මීරේසු ඥානේසු චක්කු මොද්දි කියලා. මේ ගැඹුරු තන්ත්‍රයේ තමන්ගේ ප්‍රඥාස වෙනින් තෝනයි කියලා කියනවා. ගැඹුරුතරින් ප්‍රඥාසක් ප්‍රමුඛන්නේ නැහැ සරල දේශනා කවි හෝ දීදෝ නාත්‍රෝ ආදී වශයෙන් කවිපතා යටතේ දැක්කා ඒ කතාවක් පවන්නේ රසින අදහසින් උත්පාදනය කරන්න ගත්තා මේ නාට්‍යඥානවසහ දැනක් කරන අපි වෙනසක් නැතුව යනවා මම මෙතන බුතාණන් වහන්සේ වදාරපු මේ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තමයි සෑම කෙනෙකුගේම ජීවිතේ තේරුම් ගන්න වෙනවා සමස්ත නිර්මාණ සම්ප්‍රදාය බෞද්ධ ප්‍රබව විද්‍යාත්මක සම්මාකාරයකට සසුන්ගත වුණ අයට නම් අපි වික්ෂු භික්ෂුණී කියලා කියනවා. ගෘහස්ථ ජීවිත ගත කරන අයට නම් උපාසක උපාසිකා කියලා කියනවා. ගෘහස්ථව කාමභෝගී ජීවිතයක් ගත කරනවා නම් කාමභෝගී ස්ත්‍රී පුරුෂ කියලා කියනවා. ගෘහස්ථව විවාහයෙන් වෙන්න ජීවිතයක් ගත කරන නම් එදා සමාජයේ බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ කියලා කියනවා. මේ තමයි එක එක මේ ඒකක අටම මෙහෙම ගත්තාම එක සූත්‍රයක මේ සූත්‍රය ගත්තාම අපිට එතන ගන්න පුළුවන් කමක් තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අර්ථය. අන මේ අය තුලත් මේ අරමුණු රසයේ විඳීමේදී රසේනම් ඒ කටයුතු කරන්නට ජීවිතය ගෙන යාමේදී උපදින ලබන්නේ මේ ඇසට හම් වෙන රූපය මුල් කරගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි. කනට හම් වෙන ශබ්දය මුල් කරගත්තා වූ ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි. මෙසේ ගන්ධ රස පොට්ටබ්බ සද්දම්ම සඳහා මේ ක්‍රියාදාමයෙන් සිදු වෙන ලබනවා. දැන් තවත් සූත්‍ර දේශනාවක සඳහන් වනු ලබනවා මේ කරුණ පිළිබඳව අවබෝධයක් නැති පුද්ගලයා කියලා. ඒ අවබෝධයක් නැති පුද්ගලයාට සඳහන් කරන ලබන්නේ අස්සතවා පුතුඥානෝ. අන්නේ ඒ தත්ත්වයේ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයාට තමයි අස්සතවත් අල්පස්සත භාවයක් ඇති නිරුද්ධිනේ කියලා කියන්නේ. මේ වගේ ස්වභාවයක පැහැදිලි කරන ලබනවා ඒ මාර්යන් මහන්සියා හමුවන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා අනුගමනය කරන ධර්මතාවය අනුගමනය කරන්න දක්ෂත් නැහැ. ඒ ධර්මතාවයන් දැක්වීමට දේශකම් ලබාත් නැහැ. ඒකේ නරඹුවේ උන්තරක් පටගන්නේ අර වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි. මේකේ අදුවස් දෙමින් ත්‍යාමයේදී අදුණෙහි ඇල්ීම නැතරන්නේ අරමුණ අපට ලබා දෙන ලබන්නේ ආධිතකයක් මගින් ශනික ඇති නැති යන විචය. සමහරවිට නැතුණත් එහෙමත් අත්දැකීමක් ශනික ඇති නැති යන එකක් තමයි මේ රූපය පිළිබඳව හඳුනා ගන්නව උපත කරසිර කියලා කියන්නේ. ඒකට සම්බන්ධ සම්බන්ධනත් හරි අබ්බ සම්බන්ධනත් හරි බාහ සම්බන්ධනත් හරි අප සම්බන්ධනත් හරි සත්‍ය සම්බන්ධනත් හරි එහෙම මනෝජාර කර්මණ සම්බන්ධනත් නෙවෙයි. ශනිකය ඇති නැති යන එකක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. නමුත් මේ தත්ත්වය අපි පිළිගන්නේ නැතුව තේරුම් ගන්න නැත්නම් මේ රූපය සත්‍යදයක් මිත්‍යදයක් තමයි තමයි පරිණාම සම්බන්ධවක් හැකියාවක් අන්නකෝ මේ රූපය විඤ්ඤාණයෙන් මිත්‍ය රූපයක නිදදෙනවා ඒක තමයි වේදනා පස්චාතන්හා කියලා කියන්නේ අන්න බැඳීමේදී වෙන වරද තමයි අනිත්‍ය නිත්‍ය වීම රූපයත් එහෙමයි ශබ්දයත් එහෙමයි ගන්නත් එහෙමයි සත්‍යයත් එහෙමයි මෙතන ආරම්භයක් විඤ්ඤාණයදී අර අතීතයන ස්වභාවය අමතක කරන්නේ ඉතින් අල්ලා ගැනීමක් එල්මක් කරගන්න ලබනවා එන්නේ අල්ලා ගැනීම සම්බන්ධව දස්කල විද්‍යානන් මහන්සිය තවත් ප්‍රමත් දෙකකට දෙන තැනක් ගන්න වෙනවා රාධනන්ගේ දස්කල මහන්සිය බුදුදානන් මහන්සිය හමු වුණ අවස්ථාවකදී එනම් දෙකම දෙයක් මෙච්චරට ලබනවා ස්වාමීනි මම කියන අපෝමෙන්දේ මම හිතන්නේ මොහොත ගන්නක් වක්සාද දන්තන් වහන්සේ පැහැදිලි කරන අර්ථ තමයි රාම යම් කෙනෙක්ගේ අරමුණෙහි තරහව තියනවාද බය තිබෙනවාද ඊර්ෂ්‍යාව තිබෙනවාද ක්‍රෝධය තිබෙනවාද අල්ලා ගැනීම තියනවාද ඒකටයි මම කියලා කියන්නේ අන්න දැන් තේරුම් ගන්න ඕන බාහිර ව්‍යවහාරයේදී කතා කරනකොට මගේ අම්මා මගේ තාත්තා මමයි කතා කරන ලබන්නේ සද්දේකවද මේ සංසාරගත දෙත්තෙන් අත්මි දෙන්නේ කියලා මාර්ගාමයේ නුඹ යන්න සිල්ලකෝ මේක ප්‍රශ්නව. අපි හිතින් සඳහන් කළා වූ මේ වේදනා සංඥා සංකාර විඥාන කියලා පහ හට ගන්න විට ඒ ඇලීමෙන් යුත් වෙනවා ඒක මුලාව හට ගන්නවා මුලාව තමයි මම. ඒ ගැටීමෙන් යුත් වෙනවා ඒක මුලාව හට ගන්නවා මුලාව තමයි මම. අපි කියනවා ඇලීම මුලාව සහ ගැටීම මුලාව කියලා. අපි කියනවා මෝහ සහ මෝහ සහ දේශ සහ මෝහ කියලා. දැන් මොකද ගැටීම ආරම්භක විදින් ඥානයේදී අර ඇති නැතින ස්වභාවය අමතක කරලා අල්ලා ගැනීමක් එල්මක් කරගන්න ලබනවා. මෙන්න මේ අල්ලා ගැනීම සම්බන්ධව දස්කල විද්‍යානන් මහන්සිය තවත් කරනක් දෙකක් දෙන තැනක් ගන්න වෙනවා. රාධනන්ගේ දස්කම් වහන්සේ බුදුදානන් වහන්සේ හමු වුණ අවස්ථාවකදී උන්වහන්සේ දෙපින දෙයක් මෙත්තුත් ලබනවා. ස්වාමීනි මම කියන අපෝමනෙන්දේ මම හිතන්නේ මම හිතන්නේ වක්මසාද එතන බුදුන් වහන්සේ පැහැදිලි කරන අර්ථ තමයි රාග්ද යම් කෙනෙකුගේ අරමුණෙහි තරහව තියනවාද බය තියනවාද ඉරිසාව තියනවාද රෝගය තියනවාද අල්ලා ගැනීම තියනවාද ඒකයි මම කියලා කියන්නේ අන්නෙන් තේරුම් ගන්න ඕනේ බාහිර ව්‍යවහාරයේදී ඔබ කතා කරනකොට මගේ අම්මා මගේ තාත්තා මම කතා කරන ලබන්නේ සාධාරණයෙද මේ සාකාරගත දෙයින් අත්මිදීමේ ක්‍රියා මාර්ගය හමුවෙන්න යන්න සිල්ලකෝ කතා නෝ අපි ඒකින් සඳහන් කළා වූ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පතන්න වෙත ඒ ඇලීමේ ඇලීමෙන් යුක්ත වෙනවා ඒතෙහි මුලාව හට ගන්නවා මුලාව තමයි මම ඒ ගැටීමෙන් යුක්ත වෙනවා ඒතෙහි මුලාව හට ගන්නවා මුලාව තමයි මම අපි ඒකට කියනවා ඇලීම මුලාව සහ ගැටීම මුලාව කියලා අපි ඒකට කියනවා ලෝභ සහ මෝහ සහ ද්වේෂ සහ මෝහ කියලා දැන් ඔබට වැටහෙනවද මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙහි මම බවට පත්වන්නේ ලෝභයේදී ලෝභය මමයි ඒවිත ලෝභම ද්වේෂයේදී ද්වේෂය මමයි එවිට ද්වේෂමෝහ දැන් එතකොට පෘථග්ජන පුද්ගලයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයන් මම සහ මතයි පිළිවල් වලින් යුක්තයි ද්වේෂය නැමති ස්කන්ධ පංචකයන් ද්වේෂ මම ද්වේෂය නැමති ස්කන්ධ පංචකයන් අනිත් වනසා විනාශ කරන මතයි පිළිවල් ලෝභය නැමති ස්කන්ධ පංචකයන් ලෝභය මම ලෝභයට අදිස්සන් පංචකයෙන් සමන්තකින් සංගවා ගැනීම සමන්තයිත දේවල්. එදුට අත්තනේනවා අත්තනේනවා යුක්ත. සුඥාන නෙවෙයි. මම සහ මතයිත වලින් යුක්ත කරගෙන තිබෙනවා. අන්නේ එතුමාලි ලෝකේ හට ගැනීම නැත්නම් යුක්ත හට ගැනීම වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. අත්‍යන්තයෙන් නගත්තම සිද්ධන කර්ම තමයි තාපේදී හටගන්න ස්කන්ධ පංචකය. විනේදී හටගන්න ස්කන්ධ පංචකය. ඊට එහා ගියාම තිබෙන ඥාන කුසල් කියලා පැත්තා. මේ කාර්ය නොතුනාට විඥානන් වහන්සේ සමාධියේ මේ රූප ශබ්ද ගන්ධ රස අරුම වෙන හටගන්නා ස්කන්ධයන් ඉක්මවාග සිත තුළ හටගත්තා වූ එකඟ භාවයක් හදාගෙන තිබෙනවා. ඒවිත් හටගන්න ස්කන්ධ පංචකය. මේ උපඥාන කියන සිද්ධාය මෙසේ අන්තනකට සම්තනක් දක්වා දිනුව කරා ගමන් කරන්නේ නැති. ආත්මියක් පිටින කරාව, නිවන්වත් ධානයේ කරාහෝ. අඥාපනේ පහළමත්වගට නැගෙනත්ම කරාව, නැගෙනත්මගට එන්නත්ම කරාහෝ. දයාවත් භාවයේ දිගමත්මයේ මධ්‍යම පත්තක් පාවේ නැත උස්තන්තියක් දක්වාහෝ. මේ ගමනේදී එබැ අඳුම් කලනුම හැත්තෙන් මතාවන් චර්යාවන් පරිහරණය කරන උත්තර වෙනස් මාත ඒ හා සමග බැඳී වන්නා වූ මමත්වයක් දෙනියනු ලබනවා. විපත්තමේදී ඔහුගේ මම වෙන්නේ විපත්තම. මධ්‍යම පන්තික භාවයේදී ඔහුගේ මම වෙන්නේ මධ්‍යම පන්තික භාවය. ධනවත්මේදී ඔහුගේ මම වෙන්නේ ධනවත්තම. ඒකත් මෙහෙතනම් සාපත්තකින් දැක්කම නෝගත්මේදී නෝගත්මයි මම වෙන්නේ. මධ්‍යම පන්තික ආත්මයක් දැක්කම ඒකත්මයි මම වෙන්නේ. ඉතලපන්තියෙදි එක්කුනහම එයයි මම වලට පත්වන්නේ. පරිදී මේ තව මම වලට බවට පත් වෙනවා. තව හිනායිත්තේ තව හතාවත් ඒ මමත් මේ මුලා පිනතරා ප්‍රතිම පේනගනු ලබනවා. පිනට වඩා උසස් ඥානය කියලා තහදොත් ඥානයේ කරාත් මේ මුලා එහෙම පේනගනු ලබනවා. මේ සංසාරේම මරණම් වූ මුලාන් දෙසිපත්‍ය ඒ මරණම් වූ මුලාන් දෙසිපත්‍යින් තවස්සේ පල්ලෝ අනුද්ලාදී අන්කාර රැස්තමින් අපායේ සිට සූතිකාරයකි බමතරත්වා සැටින්නාව අලයක් තුළ සැරි සරමින් සස්සින් ගැනීමට බර ලොක් සමාරී පැටලතිෙන. නනගත් මත සහ මතායතිමාරින් ඔගේ ස්තන් පංච එත්වන බැවින් සන රජනෙයි. සනාව සහන් කරල ගන්න සරමාර්ථකත්වයන්. මලින් ප්‍රගුණ නමින් නාතන සත්‍යම් පතින් සාලම් කරලා සදාන කොටස් පිටින් වෙනම විඩාබලා එබඳ අර කොටසක මම කියන්නේත් නෑ කියන පුණ්‍ය ගුණයක් තියෙනවා ඒ නාතමත් මමත් දක්වනවා හදගදා ගන්න මේ මමත්වය හදාගනු ලබන්නේ තමන්ට තිබෙන දක්ෂතමෙන් නිර්මාණයෙන් හැකියාවෙන් නොහැකියාවෙන් රූපවලින් මෝහයෙන් ඥානවන්තකමින් ඕනෑම දෙයකින් හදා ගන්න පුළුවන් තමයි. ඒක ඔබට අසන්ත ලැබෙන ඊළඟ ලද්දක් ලැබෙන්නේ තමයි සක්කාය දිට්ඨි. සක්කාය මේ කයමෙන් නිර්වචනය කිරීම දුක්ඛයි. රූපේනා සංඥා සංකාර විඥාන පිට ආත්මිකතාවය ප්‍රාණිමත් මම ආවගේ දැන් ආයතන මුත් කෙනෙක් කියන ආයතන වල නේද රූපේනා සංඥා සංකාර විඥාන කියන පහ මම කොට මගේ කොට මගේ ආත්මකට ගැනීම තුළ ඒකක් ගන්නවා මම බවටපත් වෙනවා ඒක කියනවා නිත්‍යක ආත්ම කියලා එර්පායන් කියන ඒතන් මම සමස්මින් ඒස්මේ අත්තා කියලා. ඒ මොනය ඒ මගේ ආත්මය. ඒක ඒ යන්න කුමක්ද? ඒ යන්න සම්මේ විය හැකි. ඒ යන්න රූපේ විය හැකි. ඒ යන්න උපක් විය හැකි. ඒ යන්න සබ්දේ විය හැකි. ඒ යන්න ප්‍රහ විය හැකි. ඒ යන්න ගයන්න විය හැකි. ඒ යන්න තවත් වෙන බඳු ලැබුණාලයක් විය හැකි. ඕනෑම දෙයක් ඒ මගේ ආත්මය. අන්න බුදුපාණන් වහන්සේ දේශනා කරන මේ සංසාර ගමනේ අපාය හතරේට මිනිස්සුන්ගේ ප්‍රහාසනයට සමීර විශේෂිත වේපාක මන්දක හදාගන්නට බලවත් හදාගත් අන්නාය අය බුදුපාණන් වහන්සේ බහමී සරණ පිසරණ නොවන්නේ නම් ඒ තැනදී ඒ මමයේ ඒ මගේ ආත්මයයි මමත් යුක්ත සහ මමත් ආත්මයෙන් යුක්ත කරන ලබන ඔබ එසේ මමත්යෙන් යුක්ත මමත්යෙන් ආත්මයෙන් යුක්ත කරගෙන ඔබ නිවන් ලබන්න පුළුවන් ඒ දිනමග දුක්ඛ දිනමග ඒකට ඉතින නැත්තේ සෝමිතාවය මනස්නේ පස්ති ධර්ම දේශනාවක්. නමුත් අපි ධර්ම දේශනාවක ගණනාවක් කරගෙන මොහොතා තවත් මෙවැනි සම්මුතන් ඉති කාලයක් වුණාම ඒ ඉස්සන්ට සිදුවෙන දෙපන්ති ක්‍රම පහසේ ඒ කරණේ කරුණු ප්‍රබල කරන්න සිද්ධ වෙනවා. එනිසා අප ශූන්‍ය වූ තත්ත්වයක සිට මනස් මෙත්ත වූ තත්ත්වයකට පත් වෙනවා. ශූන්‍ය තත්ත්වයක් තමයි සිද්ධියක් නිවර්ණ නැහැ. තේරුම් ගන්න වෙනවා. කොහොමද ආරෝපණය ක්‍රියාකලාපයන් නිරීක්ෂණය ක්‍රාන්ත ඔන් ලෝකේ දවස් වෙනවා ඔන් මරණය පිළිබඳ බයක් නැහැ මේ රහත් වෙන්නේ ඕන කමක් නැහැ සාහතක් නැහැ මොකක් සත්‍ය ජීවත් වෙනවා හෙත් නැහැ මම සහ මගේ කියන සංකල්පයෙන් අල්ලා ගන්න පුරුදු තාම ඇද්දැද්දි නැතිද කල්යත් මත බලන්න මත දාලා මේවා මගේ මේවා අනුන්ගේ මේවා මම කැමති මේවා අපිට තියෙන මේ මුදින් වලට පාත් මත සමල එකම මෙතන ආගමින් සංඛ්‍යා වැඩි වෙනවා අල්ලා ගැනීම වැඩි වෙන තරමට ඒ සංඛ්‍යා සම්බන්ධයෙන් මමත් නියුක්ත වෙනවා මා උපදේශනයේ සනාවක ඒකම් කුසාතේ සතං සුත්‍රානි සතං ඒකම් සුත්‍රානි ප්‍රශ්නය විසාකා දුන්නොතේ බයි අම්පිසි අමෙතක ප්‍රිය කර්ම අල්ලා ගැනීමට කරන සියක් වෙනනම් ඕක දුක් සියකුත් ඇත අර අල්ලා ගැනීම නම් හැදෙන දෙයක් නේ මම කියන්නේ එක එකට දිච්චි කියලා කියන්නේ අන්න පටිපදා විපාක කියන විචේතනයක් වෙන අංකනිකයි ඉතින් පඩත් හැදෙන්නේ වෙනවා විද්‍යාත්මක පැහැදිලි කරන අදහසකින් නැතුව සාරාංශය සත්‍ය පැහැදිලි කරන්නම් මානගේ අල්ලා ගැනීමෙන් කවුද අල්ලා නොදෙනේ මෙන්න කියලා දේශනා කරා. පාරන්නේයි කියන්නේ. උපාදා පරිත්‍යස්සනං දෙවිස්ථානි අනුපාදා පරිත්‍යස්සනං. එනම් ඔබට සැහැල්ලුවෙන් ඉන්නනම් අල්ලා නොදෙනීම කියන තැන ගන්න වෙනවා. ඔබ අල්ලා ගැනීමෙන් නම් විපස්සන කල්පනා කරන්නේ ඒක ප්‍රස්තර ගන්න කෙනෙක්. අනුබන් දිට්ඨානන් වහන්සේ වහලන්නේ ස්ථාන පුතක් ධනෙත් දීම පහල නිස්සන්දේ මම සහ මතයි දිලවන්නේ නුත්යි දෙවියන් මත සහ මතයි දිලවන්නේ නුත්ලා සපස්මින් මේ සපස්ලාස්ින් එකපෙත් දාස්ින් පහලට දුකෙත් නිවින් ගමන් කරොන් ලබන දැන් මේ නිදෙන්ට අවශ්‍ය නරතලෙදි තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදාරන්නේ ඒ ඕනෑම ස්කන්ධ පංචකයක් ඒ ඕනෑම වේදනාවක් ඇසනිසා කනනිසා නාස්තනිසා දිනනිසා කයනිසා මනෝධාරනිසා පහලාන විට සුඤ්ඤං අත්ථමේනවා අත්ථමේනවා මමත්වෙන් මතයි සින්නවෙන් සෝන්‍යවස්තින් බලන්න ඕන සුඤ්ඤතෝ වාකං අවෙක්ඛංසෝ මොගරාජ සනාතේ තවත් ප්‍රේතින පාපය මොගරාජ හැමතරම සංසාර ලෝකේ මමත්වෙන් සෝන්‍යවස්තින් බලන්න සෝන්‍යය කියන්නේ මොකක් නෑ කියන එක නෙමෙයි ස්කන්ධ වලින්කත් නෑ කියන එක නෙමෙයි කපටි තේදේ ආත්මික පිටයි නෑ ස්කන්ධ පංචකේ මම ආත්මික ස්කන්ධ පංචකේ මතයි නෑ මොකද මම අයිති කරගැනීම නිසා දුක් වෙනවා ස්කන්ධ පංචකේ මමත්වයෙන් උපස්තන බලන්න සම්බුද්ධත්ව සත්‍යඥාන වහන්සේ ඉගැන්වීම යතසපෝ ස්කන්ධ මහන්සේ ප්‍රදාරනවා මහන්නේ රාම දෙවියන් සවිත මනුන් සවිත මරුන් සවිත මේ වාකේ මම කියන්නේ ජාතකංශ රූපේ නැත්නම් සමාර්ථිකම් නම්කේ මම දීප වේදනා සංඥා සංකාර විඥාන කියන පහව පහතයි පිටකලා මම මගේ ආත්ම වශයෙන් දක්න තාක්කා මම ලෝක සම්මා සම්බුද්ධත්ව ප්‍රතිපදනේ ඒ සම්බුද්ධත්ව මහන්සේ කියන්නේ එහෙනම් නිත්‍ය සුඛ ආත්ම දුක්ඛ මමත්ව නිත්‍යයි සම්බුද්ධත්වයක් නැහැ අනුබුද්ධත්වයක් නැහැ මොනතරම් ලම්මිතක මතමේ ප්‍රඥා සංඥා සංකාර විඥාන ප්‍රස්තන්ධ පංචකය මේතන් නම් මේ ප්‍රමස් නමේ අත්තන්පත් අනාත්මයට පත් වුණා එදා තමයි මම දුන්නේට මනුස්සයට මරුන්සයට සම්මා සම්බුද්ධත්වයට පතලේ අන්න මනුකතගත් මුලා ඔය විදර්ශනාවකින් බිංග දක්වා අන්තර ගැනීම උන්වහන්සේ පාරණ ස්කන්ධයන්ගේ මම කියන මුලා නැහැ. ඒක පංච උපාදාන ස්කන්ධ නෙමෙයි පංච ස්කන්ධ පත්‍රන්නේ. සංකිට්ඨයෙන් පංච ස්කන්ධයන් යන සදානක් පිළිබඳව කතා කරත් අපට හම් වෙන්නේ නැහැ. සාරාංශයට කියනවා නම් පැහැදිලිට කියනවා නම් පංච උපාදාන ස්කන්ධයෙන් පිළිදේ. පංච උපාදාන ස්කන්ධයම දුකයි කියන වචනයක් සමාජයෙන් අපට දැනෙනවා. පංච උපාදාන ස්කන්ධා හේව දුක්ඛ කියලා කියන මාර්ථයක් දීලා නේද? එතකොට පංච උපාදාන ස්කන්ධයම නෙවෙයි. පංච උපාදාන ස්කන්ධය ඇති වෙච්ච කෙනෙක්ගේ ලාභේ අලාභේ සැපදින්න අපරං සාධිද්ද කාරණා දෙන්න සබුද්දනක් වෙනවා. පංච උපාදාන ස්කන්ධේ නිරුත්යෙන්ද නැත්නම් ස්කන්ධ පංචකේ මමත්වෙන් නිදහස් කරගන්න පුළුවන් නම් අර කියන ලාභේදී අලාභේදී නිින්නාවේ සංසාරේදී අම්පණයක් නැතිවෙන්න පුළුවන් තමක් වෙනවා. දැවෙන්නේ පැවෙන්නේ නැතුව ඉන්න පුතම පුළුවන් තමක් වෙනවා. ගණාවක් මිනිස් ජීවිතේදී මිනිසුන් දැවෙන්නේ පැවෙන්නේ පුතගෙන ලබන්නේ තුමක් නිසා වෙනවාටින්ද නැති මමත්වයක් අල්ලාගෙන මමත් නිත්‍යම නිසා ඒක එතන දුස්නේ තමයි නැත්නම් මම ඒක සමස්මින් ඒ සුනේ අත්පා එතන මම මගේ ආත්ම තවත් ආකාරයෙන් කියනවා නම් ඔහුගේ දර්ශනයෙන්නේ නිත්‍ය සුඛ ආත්ම බුදුරෝ නෝට දේශනා කළා ධර්ම යන්නේ සතර පිටින් නිම්ම සම්භාවය සංස්කාරයන්ගේ අනිත්‍යතාවාත්ම පිළිබඳවයි මම කර්යාණ මෙතුන් මෙලින් සංස්කාරයන් සංකීර්ණකින් ප්‍රඥාත්න ඕනෑම බෞද්ධයෙක් පමණක් නෙවෙයි අනිත් ඕනෑම කෙනෙක් ඒවට සංස්කාර කියලා තියෙන එකක් නැහැ ඒකට නිස්සකා කියන එකක් නැහැ සියලු දෙනා ඒවට බුද්ධන්නේ නැත්නම් මම ඒ ප්‍රාමස්මින් යසුමේ ආස්ථා කියන මුලායතක ඒ මමය මගේ ඒ මගේ ආත්මය ඒක එතන තියෙන නිස්සකාත්ම නම් මුලාවයි නිත්‍යක ආත්ම සංකල්ප නිර්දානන් වහන්සේලා ගැන උත්මෙන් ධර්මයේ කියලා කියන්නේ නැහැ. ඊට එතන පවතින්නේ අධර්මය. මොනවාද? ඒ අධර්මයේ සහ මුලව පැකරන්නා වූ රස්ක්‍රීම් නිසා නැවත හට ගන්න පැතුරු වෙනවා. පංච උපාදානස්කන්ධය පරිහරණය වී තමයි එහෙමත් යලි උපදින්න පුරුදු තමන්ගේ චිත්ත සංකානකේ ශේෂවන් අල්ලාගෙන ඉන්න සංඛ්‍යාව ලෝකයේ සිට සේ නෙමෙයි මතභාව දක්වා පමණ ඉහළ යන මෙරෙන් ඔබ තේරුම් ගන්න පුරුදු සමාජයක බඩේ බඩා අර්ණේ අර්ණා නන්නේ ක්‍රියා මහන්නේ යකනේ දුස ගමන් කරන ගමනේදී සම්ප්‍රේක්ෂණය කරගන්න මේ චරක හතර අරගෙන වැඩෙන්න සන්තෝෂෙන් ඉන්නේ සිගිප්පාද මහල්ලාද සිත්ත වැඩියෙන් සන්තෝෂෙන් ඉන්නේ සිගිප්පා වැඩියෙන් දුකසේ ඉන්නේ සිගිප්පාද මහල්ලාද වැඩියෙන් දුකසේ ඉන්නේ මහල්ලා සැඩියෙන් සතුටෙන් සිටින රගිප්පාම ළමා කාලේ තරුණ කාලේ නැදිමේ කාලේ හරා මහල් කාලේ දක්වා එනන්නේ වැඩෙන්න සතුටට නම් දුකටපත් මේ අරාගිනීමේ වරද අන්න දිවත් වෙනගෙන් අතටින් අරවකදී අතපුස්සා ගැනීමක් සිදු වෙලා තියෙනවා. මේ වැඩ සමය මිනිස් සමාජයට දෙන්නේ අරුවක්. ඒක දිවත් වෙනකොට මේවා ඇල්මකින් පරිහරණය කියන්නේ ස්වමේ. දහම කියලා කියන්නේ. ඒ දහම ගන්නකොටම ඒවම අපි අත්නාරන්න ගත්තාම ප්‍රතිචාරයේ නිදෙන්නේ දුකටපත් වීම සිදු වෙනවා. එහෙවින් මිනිසා දුකටපත් වන්නේ ජීවිතවල එබැවින් මිනිසා දුකින් අත්මිදාවක් පන්නේ දුකටපත් වෙනමයි දුකින් නිදීම සිද්ධාන් දුන්නේ ජීවිතවලයි. අත්මන් කල්පනා කරන දුක නැතේ තන මරණින් මතු තනක් වල සම්මාන බුදුදානන් වහන්සේ හමු වෙදී නැති ප්‍රකට දුකක් නොවේ. අසමිතේ නිදිවිතේ මොනවා බුද්ධයාට ඒකන් මම ඒක සමස්මින් ඒස්මේ අත්හැර තින්නේ දෙක් කියන්නේ අද වර්තමානයේ. ඒ වර්තමානයේමයි බුදුරජාණන් වහන්සේ පොදාව ධර්මයේ ස්තරින් අත්න වීම සම්මන්නේ සිදුවේත්තේ. මේ කර්ම තේරුම් ගැනීමකින් බාහිරව මේ නම් මේ පිටපත් සාක්ෂාත් කර ගැනීම සඳහාම හඩක් නඩක් නොදැන වනාන්තරයේ ඉස්තරම ධර්මයක් යන්නාසේ ඒ දේවල් කරමින් ඒ තැන්වලට අලුමින් විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළාට මේ මනප්පේ නියුක්තම සහ මට අයිතිවෙන නියුක්තම ඒ තැන්වලට අදුපිට එන මාර්ණයට නිදහස් වීමේ මාවත ලැබෙන්නේ නැහැ. මේ කරුණ තේරුම් ගැනීමකින් ප්‍රයෝග කරන්නා භාවනාව කියන්නේ සමත භාවනාව ගැනීමේ භාවනාව. මෙන්නාට අත්‍යවශ්‍යම පාණ්‍යාවෙන් තැත්තයි. වර්තමාන සමාජයේ පැතිරමතා නිරෝධයෙන් එකයි කියනවා. වර්තමානයේ සමත භාවනා කරන් දෙක රත්යාවකේ ඥාන අධ්‍යන අවස්ථාන් මාර්ග වල පත්තන්නේ නැහැ කියලා කියනවා. කියලා නැවතත් ඒවාම කරන්පත් කියලා කියනවා. මත් දෙන්න කාරණේ ඒක තමයි. මෙසෙන් භාවනාව ප්‍රාමත ප්‍රතිසමයේ ධහම තේරුම් ගන්න. බර තේරුම් ගත්තායන් පස අනුගමනය කරන්න පුළුවන් දෙයක් භාවනාව. මමත්තේ නියුත්තේ මමත්තේ ශුන්‍ය කර ගැනීම සඳහා අරමුණෙන් අරමුණට ස්කන්ධ පංචකයෙන් ස්කන්ධ පංචකයේ ඇතේ නම් රූපයට තනේ නම් ශබ්දයට නාස් නම් ගන්ධයට දිනේ නම් රසයට ඉස්සේ අරමුණෙන් අරමුණට ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට ආත්ම බාන්න ඕන දෙයක් වරද්ද ගත්තාදී අනි අබ්‍රාම ගුණ වහන්සේගේ ධර්මයේ සරණ අවවාද දෙමින් ප්‍රාථමික ලෝකයට ඇලුනා සරන් කරන්න ගිය ආවා කෝයම් බට ඇල්නාසේ පස් ඉන්නන්ගින් ලෝකේ බලන්ත කිය හඳුනා ගන්නට ගියා අපි පස් ඉන්නන්ගින් ලෝකේ කරුණා දැන් මෙතන කියන රූප තණ්හා සබ්බ තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා කම්ම තණ්හා තණ්හාව නැති තණ්හන කියලා නේද කියන්නේ සතර දෙකෙන් නැතුන දෙයක් එහෙනම් රූපයේදී රූප තණ්හාව නැති වෙන්න ඕන සබ්බයේදී සබ්බ තණ්හාව නැති වෙන්න ඕන ගන්ධයේදී ගන්ධ තණ්හාව නැති වෙන්න ඕන සත්‍යසතන්භාව නැති වෙන්න වෙනවා පුත්තග්ගී පුත්තසතන්භාව නැති වෙන්න වෙනවා ඒ රූපයේදී කියන්නේ ශරීරයේදී නෙවෙයිනේ අස්සහම වෙන රූපයේදී අනේවත් ඒ සබ්බ දුක්ඛංජනාදි සත්මන් කරනත් කලින් කරන්නේ මේ තේරුම් ගැනීම සඳහා සත්‍යසතන සත්‍ය මාර්ගසන යෝසත්‍ය විග්‍රහ සම්බන්ධන චක්ඛ ලෝකේ පේ රූපං සත් රූපං ඇසේ තමයි මේ රූපේ මේ ස්තන් පංචකේ ප්‍රේසහ මීරිස් බාලෙන් පවතින්නේ එත්තේසා තණ්හාය උපද්දමානෝ උපද්දිති. ඒයි තණ්හාව උපදිනව නම් උපදින්නේ. පරිතමානෝ නිරසති. වාසය කරනව නම් වාසය කරන්නේ. පරිමානෝ පරිවති නැත්නව නම් නැත් වෙන්නේ. මේ අසුපත් උපද්දනය කරන්න කවුද? උත්පදිමානෝ උත්පදිනේ සබාරය. අසේ තණ්හාව දිනව තණ්හාව පවතිනවා. ඒක ඇසේ තියෙන තණ්හාවයි මම. කනේ තියෙන තණ්හාවයි මම. ඒයි මගේ. ඒයි මගේ ආත්මය. මගේ ආත්මය නුදේනෝ මේ අදන්න අල්ලා ගැනීම තුත්මින්නා මුලාව. ඒක කියනවා නිත්‍යස ආත්ම. ඔබට දෙන්නාද ධර්මයේ තේරුම් ගන්නේ නැතේ. සම්ප්‍රතිගාමී පියවරට ලෙඩන් කනකට සංකීර්ණ කන දක්වා පංච කනකට සාවතන දක්වා කාපාටට ඉනහමා ඥානය දක්වා ගමන් කරන ගමනේදී ඒ හා සමග ඔබට පිටපස්සින්නේ මම නැති මනස මුලාවත් පිටපස්සින් එනවා මේ තමයි මා ඍජුත්වය මේ තමයි මාර්ගය ඔබ අල්ලා ගන්න හැටි එබැවින් අපාය හතරක මාර්ගයක් නැමක් නැහැ එකක්ගෙන මිස්සෝ ප්‍රමාරයගේ ලැබීමක් නැහැ බුදුන් බව දීලෝක ප්‍රමාරයගේ ලැබීමක් නැහැ ඥානක සාරාධෘතියේ බමුතෝගිලට මාර්ගයගේ ලැබීමක් නැහැ ඒ එකතැනකටවත් ඥානන්නේ මේ මමත්වෙන් දුක්ඛිනා මමත්වෙන් ශූන්‍ය වෙලා නැවේ එනවින් මමත්වෙන් ශූන්‍ය කරගත්තේ අපායේ බෝ දීලෝකේ බම්බුදි නොවේ මනසබ්බවේදී එනවින් මනස් පටිලාමෝ සද්දම්මස් දේශනා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වැදගත් උපදේශයක් දේශනා කරලා තිබෙන්නේ මනස් පටිලාමෝ ලැබුණාට මේ සද්ධර්මය හමු වෙන්න ඕන සද්ධර්මය හමු වුණාම සද්ධර්මයේ සරණින් තමයි නිත්‍ය සුඛ ආත්මකත ගැනීම නිසා හටගත් බුද්ධ ප්‍රේතය ලක්මින් විස්වාසනකත් වන්නට පත්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ එබැවින් මේ සූත්‍රයේ පැහැදිලි ප්‍රමාණ ලබන්නේ සංඥං අත්තනේනවා අත්තනේනවා ඕනෑම රූප වේදනා සංඥා සංකාර විස්සම් පංචකයක පරම සත්‍ය මම සහ මම මත්තාපින්නාරං ශූන්‍යයි පිටක් යන්නාගේ ඕනෑම ස්කන්ධ පංචකයක් මම සහ මාතයි කියන යුක්තියෙන් ප්‍රබුද්ධිනවා නොපෙනෙන්නේ නැහැ මෙලින් මේ මෙත්ත බල ශූන්‍ය බවට පත්වීම සඳහා ක්ලා මාර්ගයට විලින්ත වෙනවා. අන්න ක්ලා මාර්ගයට තමයි භාවනාව කියලා කියන්නේ. මතක් කරගන්නකෝ මතක් පුංචි කතාවක සාරාංශය කියලා කියන්න කාලය ගන්නෙ නැහැ. එක්දෙන වහන්සේ නමක් ධර්මයේ තේරුම් අරගෙන සෙනසුනකට මුඛ ගොඩයි කියන්නේ. මරණ කම්පාවක් පස්න වැළුවා. උපස්ථාන කරන්න ආව මාතාවට කියා දුන්න බණ මොකක්ද? පිළිතුරු වරණ හැටි මහාන සම්කරණ හැටි. එතුමිය ගමඩ ගෙයින් තමක් පිළිතුරු වරණ මහාන සම්කලා. ධර්මයේ පිරෙන හැම දිනාත්ම රූප දනා පඤ්ඤා සංකාරණ විඥාන නම් වූ ස්කන්ධ පංචකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා විනා මමත්වයෙන් නිදහස් වීම සඳහා අනිරාමස් නිදහස් වීම සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් අල්පනා කරන වෙනවාද? එමින් මේ කරන මෙම ධර්ම දේශනාවත් විශේෂයක් වශයෙන් තමා කල්පනා කරන්නේ. ඒත් අපි මේ කරුණ නැවත නැවතත් කරන්න පහළින් කරන ලබනවා. ඒක අනිත්‍ය ප්‍රාණාත්ම කියන වචනේ පාඩම් කිරීම නෙවෙයි මේ කතා කරන්නේ. ඒ විභාගට ලියා ලකුණු ලබා ගැනීම නෙවෙයි මේ කතා කරන ලබන්නේ. මේ අරමුණ සමග ඇරෙන්නට හිතේක් ඒක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා වශයෙන් කියන්නේ. ඇරෙන්නේ ස්වභාවය නිත්‍ය සුඛ ආත්මයි. එහෙනම් නොයලීමේ ස්වභාවයයි අනිද්දස්ථානාත්ම නොයලීම කියන එකේ ප්‍රේම අල්ලා නැතුව ඉන්නේට කියන්නේ නැතුව අත්හරිනේ. මේ අත්හර ගන්න පුළුවන් ඔබට නිින්ද හරිනේට ඥානේන හැම තැනකදීම මේ පරණ ප්‍රබුත ඈන මොහොතේදී ගෙතන මොහොතේදී එසේ ඇල්මෙන් ගැටීමෙන් පරමින් අත්හරිනේ ඉන්න පුළුවන්කමක් තිබෙනවා. මේ අත්හරිනේ ඉන්න ක්‍රියා මාර්ගයට කියනවා ඉන්ද්‍රිය භාවනාව කියලා. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කියන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මේ ඉන්ද්‍රියන් ප්‍රාගෙන නෝ ඒවා රැකෙත් නර්ථකරගෙන ඒවා ආශ්‍රෙන් මමත් හටගන්නා විට ප්‍රශ්න කරගැනීම සඳහා මේ සංඥම් අත්මේනවා අත්මේනවා කියන මහම භාවිතා කරේතුයි කියන එක. ස්තම්ම පංචකය මම සහ මත්තාපීරෝයෙන් ශූන්‍ය වශයෙන් බලන්නට ඔබ ධර්මයේ ගුණ ගන්න වෙනවා. ඒ ස්ත්‍රී නාටකමක් නැහැ, පුරුෂ නාටකමක් නැහැ, ගිහි නාටකමක් නැහැ, පොදු නාටකමක් නැහැ. ඔබටයි හතක් කර්තව්‍යයන් ඉස්සරහටමක් නැහැ. ඒ කර්තව්‍යයන් ක්‍රම ඔබේ සිට සම්පූර්ණව ගත්තා වූ දුක්කට හේතු එකින්නට අයින් කරමි. විපාකව කොටලාසේ සියලක් නම් සියලක් එකක්වත් නැතේ එතනම දුක් එකක්වත් නැති වෙන තැනකට පත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. මෙන්න බුද්ධෝත්පාදයේ මිනිසෙකුට නිදේ විශේෂයෙන්ම කාන්තාවක් නොවේ කෙනෙකුනේ කාන්තාවක් වශයෙන් හොයතදී මිනිසෙකුට ආහක උත්තරින් ඉබර ඉතින් එයා කොතන ගියත් මමත් ඒකම අසාණයෙන් දාවෙන් දෙකටත් පක්ෂනත්ෙන් ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා මේ ආයතනම වල බුද්ධෝත්පාදයේ තියෙන බුද්ධාණන් වහන්සේ ධර්මයේ සරණ ලබාගෙන ඒ ධර්මයේ සරණින් තමන් දුක්කට පත් වී මේ ඉලක් කරගෙන තමන් වල තියනා දුක් නොකතනකට පත් වෙලා සම්සිද්ධ පුළුවන්කමක් ලැබෙනවා සාප සම්මාදී මොහොතන්නේ සත හැම කාරණේම එහෙත් අනිද්දුක් තමයි දර්ශනයෙන් තරව නිතිසකාත්ම සංකල්පයේ ප්‍රසප්ත වෙන මෙයින් හංගන්නේ බාපෙන් එකයි නාස්ති පහලට සත්‍යයක් ලබා ගැනීම සඳහා මග්නාත එනි බහම තේරුම් ගන්න වෙනවා ධර්මස්ත්‍රණයේ තියෙන අවශ්‍යතාවය ඊට පස්සේ ධර්මස්ත්‍රණයෙන් පස්සේ කාර්යවල ලැබේ නම් ඉරු පසුව තමයි මුළු සමය සඳහන්ව අනිත්‍යත්ව අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිස් මානසිකාරය කියලා කියන්නේ. සම්ධර්මයේ ලැබෙන තුන්වෙනි පිටසංතානයේදී පත්මානේ හමුවෙන අරමුණ සමග බැඳී ආයෙත්පත් මේ යෝනිස් මානසිකාරය කියලා කියන්නේ. පන්නේ යෝනිස් මානසිකාරය සම්මානු දෙකින් වහන්සේ පැහැදිලි කරලා දාරමෝ. එස්තම් විශ්මයිත් නැත්නම් පුළුවන්කමක් තියෙනවා. මේ විශ්නාවෙන් කියන කතාවක් තිබෙනවා. අන්නේ තවත් මේ දේශනාවෙන් වටහා ගන්න බැන්නේ නම් තවත් දේශනාවක් වටහා ගන්න කල්පනා කරන්න. වටහාගෙන ලබා දෙන්නේ අන් අර උඹ හෙලන්ත දඟලන මේ සංසාර ගමනේ මුක්ති නැතිවීම සඳහා ක්‍රියා ඇති බුද්ධෝත්පාදයේ ප්‍රබෝධ සද්ධර්මය හඳුනාට පමණයි. මේ වාස්නාවෙන් ප්‍රයෝජන ගැනීමට මේ ධර්ම දේශනාව ගන්නා හැටියේ හැටි උන්වහන්සේ දිනාට මතක් කරමින් සෑම දිනාටම ධර්මයේ සරණින් අබ්බදම අත්මීම මා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතින් අවසන් කරන ලබනවා ආකාශස්ථාස් බුද්ධා නානාගා මහිද්දිකා තේනන්තං අනුමෝදිත්වා සම්බත්තං සුතං සදා සෑම දිනාටම සෙවන් සරණයි. අද ධර්මානුශාසනා කරූ දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදා රාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමින් වහන්සේ. Thank you.